සංඝ රත්නය. සංඝ යනු සමූහය යන අර්ථය කියවෙන වචනයකි. දේව සංඝ, බ්‍රහ්ම සංඝ, ක්ෂත්‍රිය සංඝ, තීර්ථක සංඝ යනාදීන් බොහෝ සමූහයෝ ලොවෙහි ඇත්තාහ. අනේක සමූහයන් අතුරින් සංඝ රත්න යන නාමය විවහාර කරනුයේ සංඝ ගුණ පාඨයේ භගවතා ශාවක සංඝෝ යනුවෙන් කියවෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයාටය. ශ්‍රාවක යන වචනයේ තේරුම අසන තැනැත්තාය යනුය. ලෝකයෙහි ඇසිය හැකි දෑ බොහෝය. කිනම් දෙයක් හෝ ඇසීමෙන් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති වුත්තක, ජාතක, අබ්භූත ධර්ම, වේදල්ල යන මොවුන්ගේ වශයෙන් නව ප්‍රභේද වූ පරියාප්ති ධර්මය අසන්නාම තථාගත වහන්සේගේ ශ්‍රාවකයෙක් වේ. අසන තැනැත්තා ශ්‍රාවක යයි කියන නමුත් අසන හැම දෙනාම ශ්‍රාවකයෝ නොවෙති. තේරුමක් නැතිව අසන තිරස්චාන ආදීහුද තථාගත ධර්මය නොපිළිගන්නා මිත්‍යා දෘෂ්ටිකයෝද සමහර විට ධර්මය අසති. එයින් ඔවුහු බුද්ධ ශ්‍රාවකයෝ නොවෙති. ඒ ධර්මය අසා ගෞරවයෙන් පිළිගෙන එය අනුව පිළිපැදීමට උත්සාහ කරන සත්පුරුෂයෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙති. ඇසිය යුතු දේ යන අර්ථයෙන් පරියාප්ති ධර්මය සුත නම් වේ. බොහෝ ධර්මයන් අසා ඇත්තේ බහුශ්‍රුත නම් වේ. මදක් අසා ඇත්තේ අල්පශ්‍රුත නම් වේ. බහුශ්‍රුත වුවද ධර්මානුධම්ම ප්‍රතිපත්තිය නැති අය බුද්ධ ශ්‍රාවක නොවේ. එක දහම් පදයකුදු අසා පිළිපදින්නේ නම් බුද්ධ ශ්‍රාවක වේ. ධර්මානුකූල ප්‍රතිපත්තියක් නැති අල්ප්‍රශ්‍රුතයාය ධර්මානුකූල ප්‍රතිපත්තියක් ඇති අල්පශ්‍රුතයායයි අල්පශ්‍රුතයන් දෙදෙනෙක් වෙති. බහුශ්‍රුතයෝද එසේම දෙදෙනෙකි. අප්පසුතෝපිතේ චේ හෝති සීලේසු අසමාහිතෝ උභයේන නං ගරහන්ති සීලතෝ ච සුතේන ච. ඉදින් අල්පශ්‍රුතද වේ නම් සීලයනුත් යුක්ත නොවේ නම් සීලයෙන්ද ශ්‍රුතයෙන්ද යන දෙකින්ම ඔහුට ගරහා කරෙත්ය යනු තේරුමයි. ඒ පුද්ගලයා බුද්ධ ශ්‍රාවක නොවේ. අප්පසුතෝ පිචේ හෝති සීලේසු සුසමාහිතෝ සීලතෝ නං පසංසන්ති තස්ස සම්පජ්ජිත් ජතේ සුතං. ඉදින් අල්පශ්‍රුත වුවද සීලයෙන් යුක්ත වේ නම් ඔහුට සීලය නිසා ප්‍රශංසා කෙරෙත් ඔහුට ශ්‍රුතය සමෘද්ධ වේය යන එහි තේරුමයි. මද වූ ශ්‍රුතය සමෘද්ධ වන බැවින් ඔහු බුද්ධ ශ්‍රාවකයෙක් වේ. බහුස්සුතෝපිචේ හෝති සීලේසු අසමාහිතෝ සීලතෝ නං ගරහන්ති නාස්ස සම්පජ්ජතේ සුතං. ඉදින් බහුශ්‍රුත වූයේද සිල් නැත්තම් ඔහුට සීලය නැති නිසා ගරහා කෙරෙත් ඔහුගේ ශ්‍රුතය සමෘද නොවේය යනු එහි තේරුමයි. ශ්‍රුතය සමෘද නොවන බැවින් බහුශ්‍රුත වුවද ඒ පුද්ගලයා බුද්ධ ශ්‍රාවක සංඛ්‍යාවට නොගැනේ. බහුසුතෝ පිච්ච හෝති සීලේසු සුසභාහිතෝ උභයේන නං පසංසන්ති සීලතෝච සුතේනච. ඉදින් බහුශ්‍රුතද වේ නම් සීලේන්ද යුක්ත වේ නම් ඔහුට ශීලය ශ්‍රුත යන දෙකින්ම පසසන්න යනු එහි තේරුමයි. එබඳු පුද්ගලයෝ විශේෂයෙන් පැසසිය යුතු බුද්ධ ශ්‍රාවකයෙක් වෙයි. බුදුරදුන්ගේ ධර්මය අසා එය ගෞරවයෙන් පිළිගෙන එය අනුව පිළිපැදීමට උත්සාහ කරන බුද්ධ ශ්‍රාවකයෝ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම වශයෙන් කොටස් තුනක්ද, ගෘහස්ථ ප්‍රවෘජිත වශයෙන් කොටස් දෙකක්ද, පෘථජ්ජන ආර්ය වශයෙන් තවත් කොටස් දෙකක්ද, උපසම්පන්න අනුසම්පන්න වශයෙන් තවත් කොටස් දෙකක්ද වෙති. సంగగుణ పాఠేహి యదిదం చత్తారి పురిస యుగాని అట్ట పురిస పుగ్గలా ఏస భగవతో శ్రావక సంగో యన్వేన్ యుగ్మ వశేన్ హతరక్ వన పుద్గలయన్ వశేన్ అటదనకు వన మే పిరిస భాగ్యవతున్ వహన్సేగే శ్రావక సంగయాయై వదారా తిబే విశుద్ధి మార్గేహి అష్ట పురిస పుద్గలయన్ దక్వాతిబెన్నే పురుష పుగ్గల వసేన ఏకో పటమగ్గట్టో ఏకో పలట్టోతి ఇమినా నయన అట్టేవ పురుష పుగ్గలా హోంతి యనువెన్ ప్రథమ మార్గస్థ పుద్గలయాయ ప్రథమ ఫలస్థ పుద్గలయాయ ద్వితీయ మార్గస్థ ద్వితీయ ఫలస్థ పుద్గలయా తృతీయ మార్గస్థ పుద్గలయా తృతీయ ఫలస్థ పుద్గలయా చతుర్మార్గస్థ పుద్గలయా చతుర్థ ఫలస్థ పుద్గలయా కియాయ కళ్యాణ పృతజ్జన భిక్షువ ఎహి సదాన్ కర నెత తథాగతయన్ వహాన్సే విసిన్ దేశిత సూత్రధర్మ్యాన్హి సంగరత్నేట అయత్ పుద్గల విభాగే వదారా ఎత్తే అన్ క్రమేకటే మెహి ఎక్ సూత్ర దేశనావక్ దక్కను లభే అంగుత్తర అట్టక నిపాతయేన్ మే సూత్రే హటియట సోవాన్ పుద్గలయా సోవాన్ ఫలయట పెమనీమ పినిస పిలివత్ పురణ పుద్గలయా సకదాగామి పుద్గలయా సకదాగామి ఫలయట పెమనీమ సందహా పిలివత్ పురణ పుద్గలయా అనాగామి పుద్గలయా అనాగామి ఫలయట పెమనీమ పినిస పిలివత్ పురణ పుద్గలయా అర్హత్ పుద్గలయా అర్హత్ ఫలయట పెమనీయం పినిస పిలివత్ పురణ పుద్గలయా యన మే పుద్గలయన్ అటదిన సంగరత్నయట అయత్ పుద్గలయన్ అటదినాయ మే పుద్గలయన్ అటదిన దక్కిన విభంగ సూత్రే హిద వదారా ఎత్తేయ ఎహి అటువావిహి హెట్టీమ కొటియా తిసరణ గతో ఉపాసకోపి సోతాపత్తి ఫల సచ్చికిరియాయ పటిపన్నో నామహోతి యనాదీన్ తిసరణగత ఉపాసకయాగే పటన్ సోవాన్ మార్గస్థ పుద్గలయా దక్వా ఎతి ఏ తరాతిరంబల పుద్గలయాన్ హెమదినమ సోవాన్ మార్గే పినిస పిలివత్ పురణ పుద్గలయాన్ భవ దన్వాతిబే ఏ అను అష్టపురుష పుద్గలయాంట సోవాన్ మార్గే పిలిపదిన కళ్యాణ పృతజ్జన భిక్షుంద అయత్ భవకీయుతియ అష్టపురుష పుద్గలయాన్ అతర ఉపసంపన్నయోద అనుసంపన్నయోద వెతి బుధురదున్ జీవమాన కాళే హా ఏట సమీప కాళేద మగఫలలభ ఆర్య శ్రావకత్వేట పెమిన సిటి గిహియో భో ఊహ మినిస్లో కెసే బోధ దివ్యలోక బ్రహ్మలోకవల మగఫల లభా ఎతి బహో దేవ బ్రహ్మ ఆర్య శ్రావకయో దనదు ఎత్తాహ ఓహు ఆర్య శ్రావకయాన్ ఊద తథాగత్యాన్ వహాన్సేగే ఆజ్ఞాచక్రే సంపూర్ణేన్ పిలిగత్తాహు నోవెతి ఎబవిన్ మగఫల లభా ఎత్తావూద ఓహు సంగరత్నేట అయత్ నోవెతి తథాగత్యాన్ వహాన్సేగే ఆజ్ఞాచక్రే సంపూర్ణేన్ పిలిగన్నో ఉపసంపన్న భిక్షూహుయ ఎబవిన్ ఆర్యవూద పృతజ్జనవూద ఉపసంపన్న యోమ తథాగతయన్ వహాన్సేగే శ్రావక సంగరత్నేట అయత్వేతి అధిశీల అధిచిత్త అధిపన్యా యై త్రిశీక్షావక్ ఎత్తేయ గిహివ్యవిధి కాటత్ ఎత్తే ఎకమ అధిచిత్త శిక్షావకి ఎకమ అధిపన్యా శిక్షావకి ఏ శిక్షాదకిన్ ఉపసంపన్న అనుసంపన్నయన్గే వెనసక్ నెత్తేయ అధిశీల శిక్షావెన్ ఉపసంపన్న అనుసంపన్నయన్గే విశాల వెనసక్ ఎత్తేయ సోవాన్నూద గిహియాగే నిత్యశీలయ పంచశీలయై ఉపసంపన్న భిక్షువగే శీలయ ఇతా విశాల శీలేకి నవకోటి సహస్రాని అసీతిం శతకోటియో పన్యాసాం శతసహస్రాని జత్తింసా చ పునాపరే ఏతే సంవర వినయా సంబుద్ధేన ప్రకాశిత పెయ్యాల ముఖేన నిదట్టా సిక్కా వినయ సంవరే విశుద్ధి మగ్గైన్ ఇహతిన్ దక్వెన నవదాస్ ఎకసి అసూ కోటి పనస్లక్ష సతీస్ దాస్ శిక్ష ఎతి మహాశీలయ ఉపసంపన్న భిక్షూన్గే శీలయాయి తథాగతవన్ వహన్సే గే శ్రావకు శీలుమ భిక్షుంట ఎత్తే ప్రాతిమోక్ష సంగుర శీల సంఖ్యాత ఎకమ శీలేకి ఎకమ దృష్టియకి దిట్టిశీల సామాన్యేన సంగటి తోతి సంగో యన వచనార్థే పరిధి ఏ భిక్షు పిరిస శరీరవలిన్ ఔనౌన్ కొతెక్ දුරිනුදු සිටියද සීල දෘෂ්ටි දෙකින් ඔවුනොවුන් ගැටී ඇති බැවින් සම්බන්ධ වී ඇති බැවින් සංඝ නම් වේ. සර්වඥන් වහන්සේගේ ආඥාව පරිදි පැවිද්ද ලබා බුද්ධ පුත්‍ර භාවයට පැමිණ සිටින සාමණේරයෝ විනය කර්මවලට සුදුසු වන පරිදි සංඝරත්නයට අයත් නොවතුදු දක්ෂිණාර්භ භාවයෙන් සංඝරත්නයට අයත් වෙති. එබැවින්ද ඔවුන් සංඝසතු විහාරරාම පරිභෝග කිරීමේ අයිතිය ඇත්තේය. ඔවුන් සංඝලාභ බෙදීමේදී කොටස් ලැබීමටද සුදුස්සෝ වෙති. සංඝයාට ලැබී ඇති සිවුරු බෙදීමේදී සාමණේරයන් ගැන පිළිපැදිය යුතු ආකාරය තථාගතයන් වහන්සේ විචාල කල්හි අනුජානාමි භික්ඛවේ සාමණේරාණං උපට්ඨ පටිවින්සං ධාතුං යනුවෙන් භික්ෂූන්ට ලැබෙන කොටසින් භාගයන් සාමණේරයන්ට දීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. වතින් සම්පූර්ණ සාමණේරයන්ට සම්පූර්ණ කොටසම දිය යුතු බව විනය අටුවාවෙහි කියා තිබේ. ශ්‍රමණ දුශ්ශීලයාද ශ්‍රමණ වේශය ධර්මයෙන් භික්ෂුව කියයි ප්‍රතිඥා කරමින් සිටින තාක් භික්ෂුවක් ලෙස සැලකිය යුතු බවද සංඝ සමය සමනු පවිට්ට තෝපි දක්කිනං විසෝදේති යනුවෙන් ශ්‍රමණ දුශ්ශීලයාද සංඝ සමයට ආයත් වන බවද මිලින්ද පඤ්ඤේහි කියා තිබේ. මෙසේ බලන විට බුදු සසුනේ පැවිද්ද ලබා ඇති හැම දෙනාම සංඝරත්නයට ආයත් වන බව කිය යුතුය. සරණ සමාදානයේහි දීහා වස්තුන් සංඝසතු කිරීමේදී සංඝයා ලෙස සැලකෙන්නේ ඒ අපරිච්ඡින්නක පුද්ගල සමූහයයි. විනය කර්මවලදී එක් තැනකට රැස් වූ උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා ලෙස සැලකනු ලැබේ. චතුර්වර්ග සංඝයාය, පංචවර්ග සංඝයාය, දසවර්ග සංඝයාය, විංශති වර්ග සංඝයාය, අතිරේක විංශති වර්ග සංඝයායයි විනය ක්‍රමයෙන් සංඝයා පස් කොටසක් වශයෙන් දක්න කියනු ලැබේ. චතුවග්ගෝ පංචවග්ගෝ දසවීසති වග්ගිකෝ ආතිරේක වීසති වග්ගෝ පංච සංඝා විභාවිතා කුද්ද සික්කාවෙන්. ශාසනය පවත්නා කාලය විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ භික්ඛුණී කන්දකේ හා අංගුත්තර නිකායේද දක්නට ලැබෙන පාඨයක් දක්වමින් ඇතැම්හු මෙකල බුදුසසුනක් නැත, භික්ෂූන් නැත, දැනට සිටින භික්ෂූහු භික්ෂු ප්‍රතිරූපකයන් මිස නියම භික්ෂූහු නොවෙති, දැන් නියම සංඝරත්නය නැතැයි පවසති. ඔවුන් ගෙනහැර දක්වන පාඨය මෙසේය. සචේ ආනන්ද නලබිස්සෝ මාතු ගාමා තථාග පවද්දිතේ ධම්ම විනේ අගාරස්මා අනාගරියම් පබ්බජ්ජං චිරට්ටතිකං ආනන්ද බ්‍රහ්මචරියං අභවිස්ස වස්සා වස්ස සහස්ස සද්දම්මෝ තිට්ටෙය්‍ය යතෝ පිකෝ ආනන්ද මාතු ගාමෝ තථාගතප්ප වේදේති ධම්ම විනේ අගාරස්මා අනාගරියම් පබ්බජිතෝ න දානි ආනන්ද බ්‍රහ්මචරියං චිරට්ටිතිකං භවිස්සති පංචවේදානි ආනන්ද වස්ස සතානි සද්දම්මෝ ටස්සති සේයතාපි ආනන්ද පෙය්‍යාල සේයතාප ආනන්ද පුරිසෝ මහතෝ තලකස්ස පටිගච්ඡේව ආලින් කන්දේය යාවදේව උදකස්ස අනතික්කමානාය ඒවමේවකෝ ආනන්ද මයා පටිගච්ඡේව භික්ඛුණීනං අට්ඨගරු ධම්මා පඤ්ඤතත්තා යාව ජීවං අනිත්තකමන් මානියාති. මේ පාඨයේ කෙටි අදහස වර්ෂ දහසක් පවත්නා සද්ධර්මය මාගමුන් බුදුසසුනේ පැවිදිවීම නිසා වර්ෂ 500ක් පමණක් පවතින්නේ වන්නේක්ය. එසේ නොවී සද්ධර්මය වර්ෂ දහසක්ම පවතුණු පිණිස කලින්ම තථාගතයන් වහන්සේ විසින් භික්ෂුණීන්ට අෂ්ටගරු ධර්මය පනවන ලද්දේය යනුයි. පරියාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේද සද්ධර්මය යයි සද්ධර්ම තුනක් ඇත්තේය. ඉහත දැක් වූ සූත්‍රයෙහි වර්ෂ දහස් පවතින්නේ යයි වදාරා තිබෙන්නේ සද්ධර්ම තුනෙන් ප්‍රතිවේද සද්ධර්මය යයි අටුවාවල කියා ඇත්තේය. වස්ස සහස්සං සද්ධර්මෝ තිට්ඨෙය්‍ය යන පාඨයෙහි දක්වන වර්ෂ දහසක් අංග සම්පූර්ණ ප්‍රතිවේදයේ පවත්නා බවත් ඉන්පසු ක්‍රමෙන් පිරිහි යන බවත් මිස දැල්වෙමින් තිබෙන පහනක් සැනකින් නිවි යන්නාක් මෙන් වර්ෂ දහස් පිරුණු සමගම ප්‍රතිවේදයේ සම්පූර්ණ අතුරුදහන් වීමක් නොවන බවය. වස්ස සහස්සානන්ති වේතං පටිසම්බිදා පදේපත්ත කීනාසවානං වසනේව වුත්තං තතෝපන උත්තරිම්පි සුක්ඛ විපස්සක කීනාසව වසේන වස්ස සහස්සං අනාගාමි වසේන වස්ස සහස්සං සකදාගාමි වසේන වස්ස සහස්සං සෝතාපාන වසේ සෝතාපන්න වසේන වස්සසතන්ති එවං පංචවස්ස සහස්සානි පටිවේද සද්දම්මෝ තස්සති මනෝරත පූර්ණියෙන් මේ මනෝරත පූර්ණිය අටුවා පාඨයෙන් පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද ශුෂ්ක විදර්ශක රහතුන් වශයෙන් වර්ෂ දහසක්ද අනාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද සකදාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද මෙසේ 5000ක් අවුරුදු ප්‍රතිවේද ධර්මයේ පවත්නා බව දැක්වේ පිලිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද ෂඩ්අභිඤ්ඤා රහතුන් වශයෙන් වර්ෂ දහසක්ද ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද ශුෂ්ක විදර්ශක රහතුන් වශයෙන් වර්ෂ දහසක්ද පෘථජන භික්ෂුන් වශයෙන් වර්ෂ දහසක්ද බුදුසසුන පවත්නා බව සම්පසාදනීය සූත්‍ර අටුවාවේ කියා තිබේ දැනට පවත්නේ බුදුසසුනේ තුන්වන වර්ෂ දහසයි මේ කාලය මනෝරත පූර්ණයේ කියන අන්දමට අනාගාමීන් සිටිය හැකි කාලයයි දීඝනිකාය අටකතාවේ දැක්වෙන අන්දමට ත්‍රිවිද්‍යාව ඇති රහතුන් සිටිය හැකි කාලයයි පිටකත්‍රයේ සංඛ්‍යාත පරියාප්ති සද්ධර්මයේ ලෙහෙසියෙන් සුළු කලකින් නැතිවිය හැක්කක් නොවේ ටික තැනක ටික දෙනෙක් අත පමණක් පවත්නා දේවල් ලෙහෙසියෙන් නැතිවී යා හැකිය පරියාප්ති සද්ධර්මය බොහෝ ගම්වල බොහෝ නගරවල බොහෝ පෙදෙස්වල බොහෝ රටවල බොහෝ භික්‍ෂූන් අතර පැවිදි පවිත්තනකි. එය එක විහාරයක නැති වුවද තවත් දහස් ගණනක් විහාරවල පවතී. එක ගමක එක රටක නැති වුවද තවත් බොහෝ ගම් රටවල පවතී. එබැවින් එය ලෙහෙසියෙන් නැති කළ නොහැකිය. එය කලින් කලට පැතිර පවත්නා වූ ප්‍රදේශ අඩුවැඩිවෙමින් දීර්ඝ කාලයක් පවතිනු ඇත. වර්ෂ 5000කින් තබා 10000කිනුදු එය නැති වෙතයි නොසිතිය හැකිය. සද්ධර්මයේ මූලය පරියාප්තියයි. බෙහෙත් වට්ටෝරුව පවත්නාතුරු වොමනා අයකුට බෙහෙත සාදාගත හැකි බැවින් බෙහෙත් නැති වූයේ නොවේ. බෙහෙත් නැති වූයේ යයි කිය යුත්තේ බෙහෙත් වට්ටෝරුව නැති වූ හොත්ය. එමෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේදයන් ඇතිකර ගන්නා ක්‍රමය දක්වන පරියාප්ති සද්ධර්මය පවත්නාතුරු ප්‍රතිපත්ති ප්‍රතිවේද දෙක අතුරුදහන් වී යයි නොකිය හැකිය. වුවමනා කෙනෙකුට පරියාප්ති අනුව ප්‍රතිපත්තිය හා ප්‍රතිවේදය ඇතිකරගත හැකිය. භික්ෂු පරම්පරාව සිඳී ගියහොත් මහණකම හා උපසම්පදා පමණක් නැවත ඇති කළ නොහැකිය. සංඝරත්නය නොයෙක් රටවල පැතිර සිටින විශාල පිරිසකි. එක් පෙදෙසක එක් රටක භික්ෂූන් නැති වී ගියද තවත් බොහෝ ප්‍රදේශවල භික්ෂූන් වෙසිති. එබැවින් බුදුරදුන් දියෝමන් කල්පටන් මේ වනතුරු භික්ෂු පරම්පරාව පැවත අවුත් තිබේ. බුදුරජාණන් වහන්සේගේ අදහස ලෝකයේ සද්ධර්මයේ හෙවත් ත්‍රිවිධ ශාසනයේ ඉදිරියට බොහෝ කලක් පැවැත්වීමටය. එබැවින් උන්වහන්සේ විසින් සද්ධර්මයේ ඉදිරියට පවත්වා ගැනීමට උපදෙස් දීම වශයෙන් සද්ධර්මයාගේ චිරස්ථිතියට හා පරිහානියට හේතු දක්වන සූත්‍ර බොහෝ ගණනක් වදාරා ඇත්තේය. මාගේ මේ විනය ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය. ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා තථාගතයන් වහන්සේ විසින් ආඥාවන් පිහිටුවා නැත. භික්ෂූහු යම් තාක්කල් තථාගතයන් වහන්සේගේ විනය අනුව කුලපුත්‍රයන් පැවිදි කෙරෙත් නම් උපසම්පදා කෙරෙත් නම් එතෙක් සංඝරත්නය පවත්නේය. බුද්ධ කාලයේ පටන් අද දක්වාම භික්ෂූන් විසින් එදා පැවති විනය අනුවම කුලපුත්‍රයන් පැවිදි උපසම්පදා කරගෙන අවුත් ඇති බැවින් අද වාසය කරන භික්ෂූන් නියම භික්ෂූන් නොවීමට අද සංඝයා නියම සංඝයා නොවීමට කිසිදු හේතුවක් නැත. එදා බුදුරදුන් හා විසූ සැරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලා හා අද සිටින භික්ෂුන් වහන්සේද එකම පිරිසකි. එදා විසූ රහතන් වහන්සේලා හා අද සිටින පෘථජන භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ එකම ශ්‍රාවක සංඝරත්නයයි. බොහෝ දහම් පොත් දක්නට ඇති බැවින් ධර්මදරයන් දක්නට ඇති බැවින් ධර්ම දේශනා අසන්නට ඇති බැවින් මෙකල පරියාප්ති සද්ධර්මයේ ඇති නැති බව ගැන සැක කරන්නට කරුණක් නැත. ධර්මයේ අනුව පිළිවෙත් පුරන බොහෝ ගිහි පැවිද්දන් දක්නට ඇති බැවින් මේ කළ ප්‍රතිපත්ති සද්ධර්මය ඇතද නැතද කියා සැකකරන්නට කරුණක් නෑ. ඉමේච සුබද්ධ භික්කූ සම්මා විහාරයියුම් නසුඥා ලෝකෝ අරහන්තේහි අස්ස හි. සුබද්ධ, මේ භික්‍ෂූහු මැනමින් වෙසේ නම් ලෝකයේ රහතුන්ගෙන හිස් නොවන්නේ යැයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් පරියාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක පවත්නා කල්හි ප්‍රතිවේදය නැතැයි යයිද කියනොග නොහැකිය. ප්‍රතිවේදය නොපෙනෙන දෙයක් බැවින් එහි ඇති නැති බව කවදාවත් තේරුම් ගැනීම අපහසුය. වර්ෂ දහසකින් ශාසනයේ කෙළවර වේ නම් තථාගතයන් වහන්සේට ඉමේච සුබද්ධ භික්ඛු සම්මා විහාරෙය්‍යුම් නසුඤ්ඤේ ලෝකා අරහන්තේහි අස්ස යනු වදාරන්නට කරුණක් නැත. සංඝරත්නේ ගුණ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා, ඒස භගවතෝ ශාවක සංඝෝ, ආහුනේයෝ පාහුනේයෝ දකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. මේ සංඝ ගුණ පාඨයයි. එයින් කියවෙන ගුණ නවයක් ඇත්තේය. එය මෙසේය. 1. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇතිසේක. 2. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත ඍජු ප්‍රතිපත්තියේ යෙදෙනසේක. 3. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත නිවනට හේතු වන ප්‍රතිපත්තියේ යෙදෙනසේක. 4. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියේ යෙදෙනසේක. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ. යම් ඒ පුරුෂ යුග්ම හතරක් වේද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට වුවද ගෙන විද්දෙන සිව්පසය පිළිගැනීමට සුදුසු වනසේක. 6. පාහුනේයෝ. දුර සිට පැමිණෙන ප්‍රියමනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කර දෙයක් වුවද පිළිගැන්වීමට සුදුසු වනසේක. 7. දක්ඛිනේයෝ. සදහවතුන් විසින් පරලොව සැපපතා දෙන දානය පිළිගැනීමට සුදුසු වනසේක. 8. අංජලි කරණීයෝ. සකල ශෝකයා විසින්ම දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වනසේක. 9. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස, ලෝකයාහට උතුම් පින්කෙතක් වනසේක.